नमस्कार वेवा बुद्धुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට ආйти ඇතුළත් දේශනාවක් මේ දේශනාවේ නම ගණක මොග්ගල්ලාන සූත්‍රය මොග්ගල්ලාන කියන්නේ බ්‍රාහ්මණ වංශයක් එතකොට ඒ බ්‍රාහ්මණ වංශයේ හිටියා ගණන් ක්‍රම වලින් ඒ කියන්නේ ගණන් හිලව් හදලා දීලා ජීවත් වෙන බ්‍රාහ්මණ පිරිසක් මොග්ගල්ලාන එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සමත් නුවර පූර්වාරාමයේ නම් වූ මිගාර මාතු ප්‍රාසාදයේ මිගාර මාතු ප්‍රාසාදයේ කිව්වේ විසාඛාව හදවලා පූජා කරපු යට කාමර 500යි උඩ කාමර 500යි කියන කුටි 1000කින් සමන්විත ප්‍රාසාදයේ තමයි පූර්වාරාමය. ඉතින් මේ පූර්වාරාමයේ මිගාරමාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචී යෙදුනා. ඒකේ වන්දනා කළේ නැහැ. එහෙනම් මෙයා තාම තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි. සතුටු සාමීචී යෙදුනා. යෙදිලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මේ ගණක මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. භවත් ගෞතමයන් වහන්සේ දැන් බලන්න මේ මිගාර මාතු ප්‍රාසාදේ දැන් එතකොට යා මේ කොතනද ඉන්නේ මිගාර මාතු දැන් බලන්න මේ මිගාර මාතු ප්‍රාසාදේ හරි පිළිවිලයි කිව්වා අනුපුබ්බ සික්කා මේ පටන් ගත්ත තැනක් පැහැදිලිව තියෙනවා අනුපුබ්බ කිරියා පිළිවිලින් ගමන් කිරීමක් තියෙනවා අනුපුබ්බ පටිපදා පිළිවිලින් තියෙන වැඩපිළිවෙලක් තියෙනවා මේ ඒකෙන් තමයි මේ ප්‍රාසාදයේ මුදුනටම යන්නේ මේක හරි පිළිවෙලයි කිව්වා බවත් ගෞතමයන් වහන්සේ මේ වගේ තමයි මේ මේ වගේම මේ ධනුෂ ශිල්පේ ඒ කියන්නේ දුණී තාල වලින් වැඩ කරන අයට පුහුණු කරන්නත් ඔව් පිළිවෙලින් අනුපුබ්බ සීක්ඛා පිළිවෙලින් කරන හික්මීමක් තියෙනවා අනුපුබ්බ කිරියා පිළිවිලින් කරන ක්‍රියාවක් තියෙනවා අනුපුබ්බ පටිපදා පිළිවිලින් දිනු කරන වැඩ පිළිවෙලක් තියෙනවා ඒකෙන් තමයි මේ ධනුදරයන් දිනුවටපත් වෙන්නේ ඊට පස්සේ කියනවා ඒ අධ්‍යයනයේ කියන්නේ ඉගෙන ගැනීම තුළ තමයි ඒක පිළිවෙලකට යන්නේ කියන ස්වාමීනි අපිත් මේ ගණන් හිලව් හදලා ජීවත් වෙන අය. එතකොට අපිත් මේ අපි මේ අපිට අලුතෙන් ආවහම පුහුණු වෙන්න ළමයි අපි ළඟ පුහුණු වෙන්න ආවට පස්සේ අපි ඒගොල්ලන්ව පුහුණු කරවනවා ඒකං ඒකකං එකේ එක ද්වේ දුක දෙකේ දෙක තුනේ තුන හතරේ හතර පහේ පහ හයේ හය සත්ත සත්තක හතේ හත අට අටක අටේ අට නවේ නවය දහයේ දහය මෙහෙම අපි සිය ගණන් පුහුණු කරනවා කිව්වා චක්‍රේ මේ කියන්නේ නේ අපිත් කියලා තියෙන දෙවරක් එක දෙකයි දැන් නැද්ද ඒක එතකොට පුහුණු කරනවා ගණිතයට යන්න ඉස්සර වෙලා චක්‍රේ උගන්වනවා එතකොට මේකින් කියන අපි අපේ වැඩේ පටන් ගන්න ඒක හරිනේ අපිත් එහෙම පුහුණු ලැබුවානේ එතකොට ගණිතයේ චක්‍රේ ඉගෙනගෙන තමයි ඉතුරු මහ ගණන් වලට අපි යන්නේ අනුපිළිවෙලින් කරන හික්මීමක් අනුපිළිවෙලින් කරන ක්‍රියාවක් අනුපිළිවෙලින් කරන වැඩපිළිවෙලක් අධ්‍යාපනයේටත් මේක තියෙනවා එතකොට අහනවා බවත් ගෞතමයන් වහන්සේ මේ වගේ අපි හික්මෝල තමයි කියනවා ඉහළ විදියට ඒගොල්ලන්ව හොඳම මේ විදියට ගණන් හිලව් හදන්න සුදුසු අය බවට පත් කරා බවත් ගෞතමයන් වහන්සේ බුද්ධ ශාසනයේත් ඒ වගේ වැඩපිළිවෙල තිබේද මේ බුද්ධ සසුනේහි අනුපිළිවෙල හික්මීමක් අනුපිළිවෙල කිරීමක් අනුපිළිවෙල ප්‍රතිපදාවක් මේකේ තියෙනවාද කියලා ඇහුවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ ධර්ම විනය තුලත් ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ අනුපිළිවෙලින් කරන හික්මීමක් තියෙනවා අනුපිළිවෙලින් කරන ප්‍රතිපදාවක් තියෙනවා අනුපිළිවෙලින් කරන අක්‍රියාවක් වැඩපිළිවෙල තියෙනවා කියනවා මේක හරියට හැබැයි මේක මේ වගේ එකක් කියනවා අශ්‍රය පුහුණු කරන දක්ෂ කෙනෙක් ඉන්නවා එයාට හම් වෙන්න ඕනේ හොඳ කුලි අශ්‍රය භද්‍රං අස්සාජානියං ලබිත්‍වා හොඳ කුලි අය අශ්‍රංගෙත් ඉන්නවා එක එක වර්ග හොඳ කුලි බල්ලංගෙත් ඉන්නවනේ අස්සයන්ගෙත් ඉන්නවා අලින්ගෙත් ඉන්නවා හස්තින්ගෙත් ඉන්නවා නාගින්ගෙත් ඉන්නවා එතකොට මේකෙන් සාර්ථක විදියට හික්මිලා යන්නේ අර හොඳ කුලි එක එතකොට භද්‍ර වූ අස්සපැටියෙක් ලැබුණාට පස්සේ ඉස්සල්ලාම කරන්නේ කටකලියාව දානවා කටකලියාව කියන්නේ අර හොම්බට වලල්ල දානවා ඊට පස්සේ තමයි කියනවා ඉස්සරහට යාව පුහුණුවට ගන්න මේ වගේ කියනවා බ්‍රාහ්මණේ තථාගතයන්ට පුරිස ධම්මං ලැබිත්වා දමණයට සුදුසු පුරුෂයෙක් හම්බ වුණාම අන්න පුරිස ධම්ම සාරති කියන එකේ අර්ථය ගන්න පුළුවන් නේ දමණයට සුදුසු පුරුෂයෙක් ලැබුණාම පුරිස ධම්මං කියන්නේ ඒක දමණයට සුදුසු පුරුෂයෙක් ලැබුණාට පස්සේ ඉස්සල්ලාම මෙන්න මෙහෙම හික්මීම දෙනවා කියනවා ඒහි ත්වම් භික්ඛු භික්ෂු මෙහි ඉන්න සීලවා හෝහි දැන් ඉතින් ඔබ සීලවන්ත වෙන්න පාතිමොක්ඛ සංවර සංවතු විරාහි ප්‍රාතිමොක්ඛ සංවරයෙන් සංවර වෙලා වාසය කරන්න ආචාර ගෝචර සම්පන්නෝ ඇවුතුම් පැවුතුම් යහපත්ව පවත්වන්න අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි ඉතා කුඩා වරදෙත් බය දකින්න පුංචි වරදෙත් බය දකින්න සමාදාය සික්ඛස්සු සික්ඛාපදේසු මේ සීල්පද වල සමාදන් වෙලා හික්මෙන්න කියලා කොන්න ඉස්සල්ලාම අර පින්වන්ත අසපෙටියට කටකලියා දානවා වගේ ඉස්සල්ලාම මේ දමණී වීමට සුදුසු පුරුෂයාට භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම කුමක්ද පනවන්නේ සීලය කියලා එයාට සීලයට එන්න කියනවා කියන බ්‍රාහ්මණය යම් දවසක භික්ෂුව ඒ සීලයේ හොඳට පිළිහිටනවාද අනුමාත්‍ර බයකින් වාසය කරනවාද ශික්ෂාපදගෙන වරදකට අහුවෙන්නේ නැති වෙන සමාදන් වෙලා වාසය කරනවාද ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඒ දමණය කළ යුතු පුරුෂයාව තවදුරට පුහුණු කරනවා හික්පෝනවා කියනවා දැන් ඔන්න ඉස්සෙල්ලම දැන් අපි දන්නවා එකපාරට හිත සංවර කරන්න අමාරුයි එන දැන් ඉස්සෙල්ලාම සංවර කරන්න ඉගෙනුයි කුමක්ද? කයයි වචනයයි. දැන් ශික්ෂාපදවල සංවර කරන්නේ කයයි වචනයයි. ගුරුසුදී. ඉස්සෙල්ල ගුරුසුදී සංවර කරන්න ඉගෙනනවා. දැන් ගුරුසුදී සංවර කරද්දී එයා හිත යම්කිසි ප්‍රමාණයකට සංවර කරනවා. මොකද චිත සංවර කරගන්නේ නැතුව කය වචනේ සංවර කරගන්න බෑ. එතකොට යම්කිසි ප්‍රමාණයකට එයා තමන්ගෙන අවධානෙන් ඉන්න ඕනේ. තවන්ගෙන අවධානෙන් ඉන්නේ නැතුව දෙහෙම කරන්න බෑ. දැන් අපි ගත්තොත් ඔන්න අපි අටසිල් ගත්ත කියමු. අටසිල් සමාදන් වෙලා ඉන්න. ඉන්නකොට දැන් ඔන්න අටසිල්වල තියෙනවා සිල්පද අටක් නේ. දැන් පන්සිල් අරන් පුරුදු වෙච්ච එක්කෙනා ඔන්න ඊට පස්සේ අලුතෙන් සිල් ගන්නවා. විකාල භෝජන, සුගීත වාදිත, උච්චාසන ඔය ටික ගන්නවා. දැන් මෙයා අවධානයක් නැත්තම් ඒ ගැන ඔන්න හවසට මොණිපුරයක් ඇවිල්ලා ආච්චි මෙන්න විස්කෝතුවක් කියලා දෙනවා. එයා මොකද කරන්නේ? කට අරිනවා. විස්කෝතු කෑවට පස්සේ තමයි මතක් වෙන්නේ මං සීල් අරන්නේ. එතකොට එහෙම වෙන්නේ මොකද? අවධානයේ නැතිවීමෙන්. එතකොට අවධානයේ ඇති කරගෙන වාසය කරන කෙනා තමයි හනුමාතෘ වරදෙහි බය දකින්නේ. එතකොට ඒ අවධානයේ යොමු වෙලා සිටීම පින්බලයක්. දැන් සීල් කොච්චර නම් ගන්නවද නේ? දැන් අපි ගත්තොත් ලංකාවම සීල් ගන්නවනේ. පන්සිල් ගන්නවා මුළු ලංකාවම. ඉස්කෝලේ ළමයි පුංචි කාලේ ඉඳලා පන්සිල් ගන්නවා. ඊළඟට පොවෙට සීල් ගන්න. ඊළඟට දස සීල්, පැවිදි සීල්, උපසම්පත සීල් ගන්නවනේ. උපසම්පදා සීල් එහෙම. නමුත් රැකිල්ලක් නැහැ. මොකද හේතුව එනම් අවධානය නැහැ. තමන් මේ හික්මීමට ආවා කියලා. ඒ අවධානය නැත්තේ මොකෝ? එකක් තමයි ඒ අවධානය දෙන්න පුළුවන් උතුම් පුද්ගලයා අප අතර නැහැ. භාග්‍යතුන් වහන්සේ අපිට කතා කරලා කිව්වනම් මෙහෙන්න වලකින්න මේකෙන් කියලා. භාග්‍යතුන් වහන්සේ පුරුෂ ධම්ම සාරති. නිකම්ම දමණය වෙනවනේ. ඒ බුදුරජාණන් වහන්සේට දමණය වෙච්ච නැති අය හිටියනේ. මං කී බහුතරය ඒ කාලේ. එතකොට එයා ඔන්න හික්මෙව්වා. සිල්පදේ හික්මුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට අඬ ගහනවා. අඬ ගහලා කියනවා, පින්වත් භික්ෂුව මෙහෙන්න, දැන් ඉතින් සිල්පද ටික ඔයා පුරුදු කරානේ. දැන් ඉන්ද්‍රිය සංවරයේ ඉඳින්න. ඔන්න දැන් මේ සිල්පද තව ගැඹුරට හික්මෝනවා. ඉස්සෙල්ල කළේ මොකද්ද? සතු මෙරීමෙන් වැළකුණා, සොරකමෙන් වැළකුණා, මේ බ්‍රහ්මචාර්ය ජීවිතයට පත් වෙලා හිටියා. ඊළඟට වචනෙන් අකුසල් කිරීමෙන් වැළකුණා, සංවර වුණා, ආජීවයේ පිරිසිදු කරගෙන වාසය කළා. මේ විදිහට හිටියා. ඊට පස්සේ කියනවා, දැන් ඔබ ඉන්ද්‍රිය සංවර කර ගන්න. ඇසින් රූපයක් දැක්කට පස්සේ චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි හෝති. ඇසින් රූපේ දැක්කට පස්සේ ඒකේ සටහන් ගන්න එපා. එතකොට ඒ මට්ටමට එන්න පුළුවන් අර සංවර වෙච්ච කෙනාට. ඒකේ සටහන් ගන්න එපා. යම් සටහනකින්, ඒ කියන්නේ සම්පූර්ණ සටහනක් ගන්නත් එපා, ඒකේ කොටස් ගන්නත් එපා. යම් එකකින් ගත්තට පස්සේ අර ඒ ගත්තු සටහනින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවර වෙනවා නම්, අසංවර වීම නිසා රාග, ද්වේෂ ආදීන් පීඩාවට පත් වෙනවා නම් නිතරට යන්න එපා. එතකොට තමන් ගැන කොච්චර අවධානයක් කල්පනාවක් තියෙන්න ඕනද? ඊට පස්සේ එතකොට ඇස පිළිබඳ සංවරයෙන් වාසය කරන්න කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ, කණින් ශබ්දය අහලා, කණින් ශබ්දයක් අහනවා, කවුරු හරි කියන මොන හරි දෙයක් කිය, තව කියපන් කියපන් කියලා අහන්නේ. මොකද උන්නේ, මොකද එහෙමද කියලා. එහෙම අපි දන්නේම නෑනේ, අසංවර වෙලා යනවනේ. ඊට ඒකේ විපත ඊට පස්සේ අපි විඳවන්න ඕනේ. ඊට පස්සේ අපිට තමයි ඒ අර්බුදේ විඳින්න වෙන්නේ. සෝතේන සද්දං සුත්වා, කණින් ශබ්දය අහලා ඒ නිමිති ගන්න එපා කියනවා. ඒකේ නිමිත්ත ගන්නත් එපා, නිමිත්තක කොටසක් ගන්නත් එපා. අනුව්‍යංජන, අනුව්‍යංජනික නිමිත්තක කොටස්, ඒ කොටසක් ගන්නත් එපා. මොන වගේවද? ඒ නිමිත්ත ගත්තොත්, කණෙන් අහලා ඒක ගත්තොත්, ඒ ශබ්දේ ඒ කොටසක් හරි ගත්තොත්, ඒකෙන් කන අසංවර වෙලා රාග ද්වේෂාදීන් ඔව් පාපක අකුසල ධම්මානස් කෙලෙස් වැගිරෙන්න ගන්නවා රාග ද්වේෂාදී කෙලෙස් වැගිරෙන්න ගන්නවා හරි දැන් ඔබම හිතන්න බලන්න ඇහෙන් දැකපු රූප වලින් කෙලෙස් වැගිරු නැද්ද වැගිරුණා කණෙන් ශබ්ද අහලා අපිට ද්වේෂේ තරහ ආදී ඇතිවෙච්ච අවස්ථා නැද්ද ඇයි හේතුව අපි ඇස කන ආදී සංවර කරන හැටි අපි දැන සිටියේ නැහැ ඊට පස්සේ ජීවහායේ රසං සායිත්‍ව දිවෙන් රස විඳලා නිමිති ගන්න එපා කියනවා කොච්චර දක්ෂකමක් තියෙන්න ඕනද නේ ඒකේ සටහනක්වත් ගන්න එපා කියනවා රස විඳලා ඔන්න ගල් කැටයක් හැපෙනවා මට මතකයි ඉස්සර මේ වැඩසටහන් වලට ආපු කවුරුනි අම්ම කෙනෙක් මට ලියුමක් කියව වැඩසටහන බොහොම හොඳයි නමුත් දාන ඉති ගල් හැපුණා කියලා එතකොට ඒක ලියුමක් කියවන තරම්ම ඒක නිමිත්ත බලවත් වුණා. ඉතින් එතකොට අපිට තේරෙනවා ඒක පුදුම අපිටත් ඉතින් හැපෙනවනේ. දවසක් මට මතකයි මට දානේ වළඳනන්ද කැරපොත්ති. ඉතින් අයින් කළ වෙලෙන්දුවා මට මතක් වුණා මහා කස්සප මහරහතන් වහන්සේ මෙහෙමද කළේ. ඉතින් ඒකයි. සමහර දවසකට අපිට කිස් රොදවල් හම්බ වෙනවා. අයින් කළා ඉතින් වළඳන මොනවා කරන්නද? ඈ ඉතින් එහෙම අපිට ආත්ම ශක්තියක් ඒ වගේවත් නැත්නම් නේද මේ ළඟදිත් හම්බුනා මට එහෙම කේස් ගහක් එතකොට මේ අපි ඉතින් අයින් කරනවා එහෙමවත් ආත්ම ශක්තියක් නැත්නම් දැන් සාමාන්‍ය ලෝකෙ පුරුදු වෙන්නේ මෙන්න මේ වෙච්ච එක මම බීච් කරනවා අපිරිය කියනවා තමන් ළඟ හිතාගෙන රන්රිදී මුතුමැණික් වලින් හැදුණු සිරුරක් කියලා මේ ශරීරයේ කොයිතරම් අපවිත්‍ර දේවල් වලින් යුක්තයිද නේ ඒ නිසා දිවෙන් රස විඳ නිමිති ගන්නෙ. ඒකේ නිමිත්තක කොටසක්වත් ගන්නෙ නෑ. මොකද ඒක ගත්තොත් ඔව් රාග දේශාදී කෙලෙස් අනේක පාපී අකුසල් වැගිරෙන්න හේතුවක් වෙනවා නම් ඒබඳුදී නොගෙන ඉන්න. එහෙම දැන් බලන්න දැන් බුදුරජාන් වහන්සේ මේ කියන අවවාද ඒ කාලේ වික්ෂුන් වහන්සේලා කළේ නැද්ද? කළේ නැත්නම් රහතන් වහන්සේලා බී වෙන්නේ නෑ. මේ අවවාද අනුගමනය කළානේ කායේන පොට්ටබ්බම් පුසිට්වා කයට පහස දනුනහම නිමිති ගන්න එපා කියනවා ඒකේ සටහන් ගන්න එපා ඒ සටහනක කොටසක්වත් ගන්න එපා මොකද මේ ගන්න සටහනේ කොටසකින් හරි ඔව් චිත කිලුටි වෙලා පාපී අකුසල ධර්මයන් හට ගන්නවා නම් ලාමක වූ ස්වභාවයන් ඇති වෙනවා නම් හැලීම් ගැටීම් ඒක ගන්න එපා. ඊළඟට මනසා ධම්මං විඤ්ඤාය. හිතෙන් හිතට එක එක දේවල් හිතෙනවනේ. මේ හිතට හිතෙන දේවල් වල නිමිති ගන්න එපා කියන කොච්චර අමාරු වැඩක්ද. ඇයි දැන් අපේ හිත නිකන් උහි වතුරු වුණා නැහැ. උහි සිතිවිලි එනවනේ. උහි අරමුණ ඉන්න එක එක චිත්‍ර මේ හිතේ මැවි මැවි තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අනාගතයට මේ සිත යන්නේ ටිකයි කිව්වා වර්තමානයටත් මේ සිත යන්නේ ටිකයි අතීතයටමයි බහුල වශයෙන් යන්නේ කිව්වා කොච්චර ඇත්තක්ද නේ අයි අපි දැකපු දේවල් අහපු දේවල් ආග්‍රහණය කරපු දේවල් රස විඳපු දේවල් පහස ලැබූ දේවල් එක එක දේවල් හිතේ ගොහිනව නේද එතකොට මේක තමයි සාමාන්‍ය සංවර නොකළ හිතක තියෙන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ වගේ එද්දි නිමිති ගන්න එපා කියනවා. යන් නිමිත්තකින් රාග ద్వේෂ ආදී වැගිරෙන්න ගන්නවා නම් පාපී අකුසල ධර්ම වැගිරෙන්න ගන්නවා නම් අන්නේ නිමිති ගන්න එපා කියලා. ඒව නොගෙන වාසය කරන්න කිව්වා. ඉතින් අනුත්තර පුරිස ධම්ම සාරති ගුණයන්ගෙන් යුතු අපගේ භාග්‍යතුන් වහන්සේ ওই විදිහට තමයි ඒ කාලේ භික්ෂුන් වහන්සේලාව පුහුණු කළා තියෙන්නේ අඬ ගහලා කියනවා දැන් ඉතින් චීලී කරලා දැන් මෙහෙම ඉන්න කියලා ඊට පස්සේ ඔන්න භික්ෂුව පුරුදු වෙනවා නිමිති නොගෙන වාසය කරන්න දැන් ඒ විදිහට ඉන්න නම් එයා අනිවාර්යයෙන්ම වෙන නිමිත්තක් ගන්න ඕනේ නේ සතිපට්ඨානෙට එන්නේ නැතුව මේක කරන්න බෑ මොකද එයා සතිපට්ඨානේ තුල තමයි ඉන්ද්‍රිය සංවරය යෙදෙන්නේ සතිපට්ඨානේ නැත්තම් ඉන්ද්‍රිය සංවරය දෙන්න බෑ දැන් ඊට පස්සේ දැන්ගොන්න මෙයා ඉන්ද්‍රී සංවරය යෙදීමින් වාසය කරනවා. බ්‍රාහ්මණය මං ඊට පස්සේ භික්ෂුවට ආය අඬ ගහනවා. අඬ ගහලා කියනවා බොහොම හොඳයි දැන් ඔබ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරනවා. දැන් ඉතින් බොහෝ දිනේ මත්ඤ්ඤෝ හෝහි ආහාරයේ අවබෝධයෙන් ගන්න. පමල දැන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් පමල දැන් කිව්වට දැන් ටික. අවබෝධයෙන් එක දවසක් බුදුරජාණන් වහන්සේට කෙනෙක් කියනවා භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් හරියට පැහැදුනා. එයි පැහැදුනේ මොකේදද කියලා අහනවා. ඔබ වහන්සේ චුට්ටක් වළඳනවා. නෑ නෑ ඒක පැහැදින්න කාරණාවක් නෙමෙයි කිව්ව. සමහර දවස්වලට මාගේ මේ භික්ෂුන් වහන්සේලා මාගේ ශ්‍රාවකයෝ ඉන්නවා මටත් වඩා ටිකක් වළඳනවා. සමහර දවස්වලට මම පාත්‍රේ පිරින්න වළඳනවා. එදාට සමහර භික්ෂුන් ඉන්නවා පොඩ්ඩක් වළඳලා ඉන්නවා. ඉතින් එහෙනම් ඒ කාල කිරිනවනේ. එතකොට අපිට පේනවා මේ පමණ දැන අනුභව කරනවා කියන්නේ පොඩ්ඩක් කියන එක නෙවෙයි. මේකේ තියෙනවා පටිසංකා යෝනිසූ ආහය ආහාරය යාසි දානි ගන්න කියනවා නුවණින් විමස විමස. කොහොමද ගන්න කියන්නේ? නුවණින් විමස විමස. නේව දවාය ජවයේ පිනිස නොවේ. දැන් සාමාන්‍ය ලෝකයේ එහෙම ආහාර ගන්නවනේ නේ. ඇඟ හයි වෙන්න, මහත් වෙන්න, න මදාය ශක්තියෙන්න, න මණ්ඩනාය ඔව් ඇඟපතේ මස් පුරු ගන්න, න විභූෂණාය හැඩවැඩ වෙන්න ආහාර ගන්න ඕනේ ලෝකෙනේ. ඒකට ගන්න එපා කියනවා. එහෙම හිතන්න එපා කියනවා. යාවදීව ඉමස්ස කායස ඨිතියා මේ ශරීරේ පවත්වන්න විතරයි. ව්‍යාපනාය යැපීමට විතරයි. විහිංසූපරතිය වෙහෙස සංසිදුවා ගන්න විතරයි. බ්‍රහ්මචර්ය අනුග්‍රහය තමන්ගේ මේ සීලාදී ගුණ ධර්ම වලට අනුබල දෙන්න විතරයි. එහෙම කරොත් ඉති පුරාණංච වේදනම් පටිහංකාමේ. ඔව් බඩගින්න ආහාර නොගැනීම නිසා ඇතිවන පීඩාව දුරු කර ගැනීමට නවංච වේදන නෝපාදේශාන. ඔව් අලුතින් මේ පීඩා ඇති කර නොගැනීමට යාත්‍රාච මේ භවිෂති අනවජ්‍යතාච මට නිවැරදිව මගේ ජීවිත යාත්‍රාව පහසුවෙන් පවත්වා ගන්න මේ ආහාර ගන්නේ කියලා හිතන්න කිව්වා. ඒ කාලේ මේ විදිහට හිතපු නිසා ඒක අසාරිපුත්ත මහ රහතන් වහන්සේ එක්තැනක වදාරනවානේ නේ. වදාරනවා බඩ සම්පූර්ණයෙන් පිරිනකන් ආහාර ගන්න එපා කියනවා. බඩේ යම්කිසි ප්‍රමාණයකට ඉඩ තියාගෙන ආහාරය නවත්තන්න කියලා. ඊට පස්සේ ඒතුරු ටිකට පැන් වළඳන්න කියනවා. ඒ කාලේ බලන්න කොච්චරනම් මේ දැන් මේ අපි මේ ඉන්නේ කොහේද? 2000 මේ ආයසිය ගිහිල්ලානේ දැන්නේ. අපි දැන්නේ හිතන්නේ අපි දැන් හොදට කනපොන පිළිවිල කියලා. ඒ කාලේ තමයි තිබිලා තියෙන්නේ ඒක. ඒ කාලේ සමාජය තුළ හරියට තිබිලා තියෙනවා. දැන් ওই බ්‍රාහ්මණවරු එහෙම දානෙට ගියාම එහෙමම කාල බුද්ධ වමික කියනවා. හොදට කාල වැඩි වෙලා වමනිදා. සමහරුන්ගේ කොච්චර තියෙනවද ඒකේ තියෙන බුද්ධ වමික කාක මාස කියලා. ඒ කියන්නේ කාකන්ට උගුරෙන් ගන්න පුළුවන් කෑම. ඒච්චර කාලා. ඉබඳු ලෝකෙක සාමාන්‍යයෙන් ඒක මං හිතන්නේ ගොඩාක් කන්න ආසා කිරීමා සාමාන්‍ය මනසේ ඇති ස්වභාවයක් විය යුතුයි. ඒක ගැරුම් ලැබිය යුතු එකක් කියලා මං හිතන්නේ නැහැ. ජීවිතේ තේරුම් යෑමෙන් තමයි ටිකක් ඒක පාලනය වෙන්නේ. දැන් කුසල් රජුරු ගොඩාක් ආපු එකනේ නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කුසල් රජුරු හතියරේ ඉඳලා තියෙනවා. ඇයි රජතුමනි මක්ුණාද? වැඩිපුර ආහාර ගත්තා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් ඉගැන්නුවා. ඊට පස්සේ ගාථාව ආහාරයේ පමනට ගන්න එක ගැන. එතන පමනට ගන්න. ඊට පස්සේ සේවකයෙකුට මේක පාඩම් කරගෙන මම ආහාර අනුභව කරන ලාට කියාපන් මම පඩියක් ගෙවන්නම් කිව්වා. ඊට පස්සේ කොසල් රජුරු කෑම කන්න ලෑස්ති වෙනකොට අරයා ගාතාව කියේ. එතකොට ගාතාව තේරුණා ඉති පාලියෙන් මේ කාලේ කතා කළේ. එතකොට මේ කාලේ වගේ කියනනම් කවියක්. සිංහලෙන් නම් අපි කතා කරන්නේ සිංහලෙන් අර බත් කන වෙලාවට කවිය කියවම භාග්‍යවතුන් වහන්සේ මතක් වෙනවා යාට. ඊට පස්සේ ආහාර ප්‍රමාණය අඩු කළා. එක දවසක් කියනවා අනේ මට කොච්චර අනුකම්පාවයිද මා ගැන භාග්‍යතුන් වහන්සේ. මං විස්තර හොඳටම කාලා කාලා හැටියරිය. දැන් මං ඒකෙනුත් නිදහස් වුණා. ඉතින් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා මේ අවබෝධින් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙහෙම වුණාම ද්වේෂය හටගන්නෙත් නැහැ. රාගය හටගන්නෙත් නැහැ. ඒ සමහර අවස්ථාවලදී පිඬුසිගාවටදී රළු දෙයක් ලැබුණොත් ද්වේෂය එන්න පුළුවන්. ද්වේෂය ආවොත් අරතිය එන්න පුළුවන්. ඒ දවසක් පිණ්ඩපාතේ වැඩියා. ඔන්න මොනවා හරි රළු දෙයක් හම්බ වුණා. ගැටුනේ නැහැ. නමුත් අවධානයෙන් හිටියේ නැහැ. දෙවෙනි දවසෙත් රළු දෙයක්. තුන්වෙනි දවසෙත් රළු දෙයක්. ටික ටික මෙයාට ද්වේෂය එන්න පුළුවන්. ද්වේෂය ආවොත් අරතිය එනවා. අරතිය කියන්නේ පැවිද්දට සිත ඇලෙන්නේ නැති යනවා. හිතනවාම ගෙදර හිටියා නම් මම මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. මං කැමති දෙයක් හදාගෙන කනවානේ. ඒ හේතුවෙන් සිවුරු අරින්න බැරිද? පුළුවන්නේ. එතකොට ඒකෙන් එයා වළක්වන්නේ මේ භෝජනයේ මාත්‍රඥතාවයෙන්. ගෙවල් වල සමහරට හොඳට කාලා බීලා සැපසේ හිටපු කෙනෙක් තමයි සාසනයට එන්නේ. ආවට පස්සේ ජීවත් වෙන්න තියෙන රටාව තුළ ආධ්‍යාත්මික වශයෙන් අවබෝධයක් නැත්තම් ඒක නා පිරිනවා. එතකොට එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කරන්නේ දැන් මේ රළු දේවල් අනුභව කරනවා, රසවත්ව කාපුව මතක් කර කර. එතකොට වුණත් හිත වැඩින්නේ. එහෙනම් හිතේ ගුණයක් වැඩෙන්න අනිවාර්යයෙන්ම අර මානසිකාරේ නුවණින් විමසීම තියෙන්න ඕනේ. නැත්තම් භාග්‍යතුන් වහන්සේ ඒක තුන්වෙනියට, ඒක තුන්වෙනි එකට දාන. ඒක තැනක තියෙනවා මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේ මුල්ම කාලේ පැනෙව්වා මේ ශාසනයට ඇතුළු වෙන අය දිවිහිමියෙන් පිණ්ඩපාතෙන් වාසය. දිවිහිමියෙන් කියන්නේ ජීවිත කාලේ පුරාම පිණ්ඩපාතෙන් වාසය කරන්න ඕනේ. ජීවිත කාලේ පුරාම රුක්ස වෙනේ වාසය කරන්න ඕනේ. පාසිකුල චිවරින් වාසය කරන්න ඕනේ. පූතිමුත්ත බේසංජින් වාසය කරන්න ඕනේ කියලා ඒක තමයි ඒකේ කෙළවර. නමුත් උන්වහන්සේ ඊට පස්සේ කිව්වා නෑ. ඒ වුණාට දාන ගෙනත් දෙනේවත් ගන්න පුළුවන්. කුටි සෙනසුන් වලත් ඉන්න පුළුවන්. ගෘහපති චීවරත් පරිහරණය කරන්න පුළුවන්. අතිරික බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒක ලිහිල් කළා. ඊට පස්සේ තරුණ පින්වන්තය පැවිදි වෙන්න ආවා. ආපු ගමන් පැවිදි වෙන්න ඉස්සර වෙලා රහතන් වහන්සේලා කියා හිටියා මේමය මේ පැවිද්ද මේ වගේ එකක්. හැබැයි ඉතින් ඔබ පැවිදි වුණොත් මෙන්න මෙහෙමයි ඔබට ඉන්න වෙන්නේ. ජීවිත කාලෙම පින්ඳ පහතින් ඉන්න ඕනේ. ජීවිත කාලෙම රුක්සෙවනේ ඉන්න ඕනේ. පාංශකල සීවරෙන් ඉන්න ඕනේ. පූතිමුත්ත බේසජ් වලින් ඉන්න ඕනේ කියලා. එතකොට අර තරුණයා කිව්වා අනේ මම පැවිදි වුණාට පස්සේ කිව්වනම් මං කාගෙන ඉන්නවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලා කිව්වා නේ බෑ කියලා ගියා. මහල වෙන ඉන්නේ අය ගියා ආපහු. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කියන්න එපා කිව්වා. මහාන වුණාට පස්සේ කියන්න කිව්වා. මහාන වුණාට පස්සේ කියලා ඒක ලිහිල් කරලා පෙන්නන්න කිව්වා. ඒකේ මෙහෙම තමයි වෙන්න ඕනේ. නමුත් මෙහෙම හිතයට කමක් නැහැ. එතකොට අපිට පේනවා මේ මිනිස්සයා හිතන රටාව භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දැනගෙන හිටියද. ඒ දැනගෙන නේම උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මොකද දැන් සමහර විට පැවිදි වෙලා සුමානෙන් දෙකින් රහත් වෙන්න පින තිබිච්ච අය හැරිලා යනවා. කෙලිස් නසන් වාසනාව තියෙන අය හැරිලා යන්න පුළුවන්. ඉතින් අර විදිහට කිව්වහම දැන් ඔන්න සීලයේ සංවර වුණා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර වුණා. ඊට පස්සේ ආහාරයේ අවබෝධයෙන්ම ආහාර ගන්න පුරුදු වුණා. ඊට පස්සේ දැන් ඉතින් පුරුදු වෙච්ච ගමන් දැන් මේ බුදුරජාණන් වහන්සේ ගිහි කෙනෙකුට කියන්නේ නේ. කාටද කියන්නේ? ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාටයි මේ පවසන්නේ සාසනික වැඩපිළිවෙල ගැන. එතන බ්‍රාහ්මණයේ ඊට පස්සේ භික්ෂුවව තථාගතයන් වහන්සේ තවත් හික්මනවා. දැන් මේ අනුපිළිවෙලින් හික්මවීම, අනුපිළිවෙලින් ක්‍රියා කිරීම, අනුපිළිවෙල ප්‍රතිපදාව. මොකද එයා ඒකනේ ඇහුවේ නේ. කිව්වා අපේ විශ්යවලක් තියෙනවා. කිව්වා අපි කවුන්ටින් කරද්දි මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම අපි කරන්න කිව්වා. එතකොට ධනු ශිල්පී ඉගෙන ගන්න අය මෙහෙම මෙහෙම කරන්න කිව්වා. එතකොට මේ බලන්න ඉබ මේ ගොඩනැගිල්ල මේක මේ පිළිවෙලක් තියෙනවා කිව්වා. ඉතින් මේ වගේ පිළිවෙලක් තියෙනවද කියලා වැඩ පිළිවෙලයි. එතකොට මේ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මේ උගන්වන්නේ. ඊට පස්සේ කිව්වා දැන් ඔන්න බලන්න දැන් අපිට තේරෙන්නේ නැහැ මේ චරිතය හැඳගැසෙන විදිය. පුරුෂ ධම්මයේත් ලබලා, ඒ කියන්නේ ධමණයට සුදුසු පුද්ගලෙක් භාග්‍යතුන් වහන්සේට මුණ ගැහිලා. ඒ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පැවිදි වෙලා භික්ෂුවක් වෙලා දැන් පුරුෂ ධම්ම සාරති දමණය කර පුද්ගලයන්ගේ රතාචාර්යයන් වහන්සේ දැන් හික්මෝනාරයව සීලී හික්මෙව්වා ඉන්ද්‍රිය සංවරී හික්මෙව්වා ආහාර අවබෝධයෙන් ගැනීම පිණිස හික්මෙව්වා දැන් ඔන්න තේරෙනවා දැන් මේ ටික මෙයා කරගෙන යනවා හොඳට ඍෂි බ්‍රාහ්මණේ දැන් මං අඬ ගහලා මෙහෙමයි කියන්නේ කියලා එන්න භික්ෂුව දැන් නිදි වරාගෙන ඉන්න පුරුදු වෙන්න ඉස්සල පොඩ්ඩක් නිදාගත්තට කමක් නැහැ දැන් යාට පුරුදු වෙනවා දැන් මේ වෙද්දි සතිපට්ඨාන වැඩෙනවා මෙයාට නිදි වරාගෙන ඉන්න පුරුදු වෙන්න කොහොමද දවල් කාලේ සක්මන් කර කර වාඩි වෙවි පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරගන්න පංච නිවරණයෙන් හිත නිදහස් කරගන්න සක්මන් කර කර වාඩි වෙවි දවල් කාලේ ගත කරන්න රාත්‍රියේ පළමු යාමේ ඒ කියන්නේ දැන් රාත්‍රිය පටන් ගන්නවනේ 6ට 6 සිට 10 දක්වා පළමු යාමයි රාත්‍රියේ පළමු යාමේ සක්මන් කර කර වාඩි වෙවි නිවරණයන්ගෙන් හිත නිදහස් කරගන්න දැන් බලන්න මේ කොච්චර කැපවීමක්ද කොච්චර කැපවීමක්ද නේ ඊළඟට රාත්‍රි මධ්‍යම යාම කියන්නේ 10 සිට 2 දක්වා මධ්‍යම යාමේ සිංහසෙයියන් සැතපෙන්න කිව්වා ඔව් දකුණු ඇලින් ඔව් වම් මත ඇඟට තියාගෙන ඊළඟට වම් කකුල පොඩ්ඩක් ඉදිරියට අරගෙන කකුල උඩින් ඊළඟ කකුල තියාගෙන සැතපෙන්න කිව්වා ඒකට කියන මොන සෙයියාවද සිංහසෙයියා උඩුබෙල්ලෙන් සැතපෙන එක මොකද්ද පෙරේත සෙයියාව නේ අනේ මුණින් අතරේ කාම සෙයියාව මේවෙන් මේ දැන් නිදාගත්තම කුසල් වෙඩින්නේ දැන් බලන්න මේ ඉරියව් කුච්චර බලපානවද නේ අපිට ඉරියව් බලපානෙදී නිදාගන්න කියනවා හොඳට සීයෙන් උත්තාන සංඥා මනසකට ඒ කාලේ බෙල් නැහැ හොර්ලෝසු වල ඈ ටෙලිෆෝන් වල බෙල් නැහැ දැන් ඉතින් අපිට බැරි වෙලා මේ ටෙලිෆෝන් හොර්ලෝසු කැඩුණා ඇහැරලා ඉවර නේද කිසි දෙයක් නැහැ නේ අයි මේ කැලේ එක එක ගල්ලිනක එක කොහරි හුදෙකලා කුටියක ඈත ඉන්න කෙනෙක් කිසි දෙයක් නැහැ පුප්පි ලාම්පුවක්වත් නැහැ නේ බොහෝ අවස්ථාවල ඒ කාලේ තිබුණු තෙල් නැහැ නේ පොල් තෙල් ලාම්පුවනේ එතකොට පොල් තෙල් පහනවත් නැති කොච්චර තැන් තිබ්බද උත්තාන සංඥං මනසීකත්තා පාන්දරින් අවදි වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන සැතපෙන්න කිව්වා සැතපීලා ඔන්න රාත්‍රී පාන්දර පස්චිම යාමේ නැගිටිනවා නැගිටලා ආයම සක්මන් කර කර වාඩි වෙවි නීවරණයන්ගෙන් හිත නිදහස් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ අවවාද කරනවා දැන් මේවෙන් තමයි අපිට පේන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා දැන් මේ විදිහට අපිට බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා චිත්‍රය ගන්න බැරි තරම් මේක සංකීර්ණයි නේ එතකොට නීවරණ ධර්මයන්ගෙන් සිත ඔව් සිත වෙන් කරගන්න කියලා කියනවා දැන් දැන් අපිට පේනවා දැන් මේ විදිහට සිල්පදවල හික්මිලා පින් තියෙන කෙනා මේ පුරුෂ ධම්ම කෙනා දමණේ වීම සඳහා පින් තියෙන කෙනා ඉන්ද්‍රිය සංවරයේදීලා ඊට පස්සේ ආහාරය අවබෝධයෙන් පරිහරණය කරගෙන ඔව් ඊට පස්සේ මේ විදිහට මේකට කියන්නේ ජාග්‍රියාන යෝගය කියලා ජාගර කියලා කියන්නේ ජාග්‍ර කියලා කියන්නේ අවදියෙන් සිටීම නිදි වරා සිටීම එතකොට ඒ විදිහට අර නින්දට පුරුදු නැතුව මට මතකයි රහතන් වහන්සේ නම කියන තීර ගාතාවල නින්ද කියන්නේ ක්‍රීඩාවක් කියලා දැන් අපිට පේනවා සමහර අවස්ථාවලදී අපි ආහාරයට ඇලු නැත වෙන දෙයකට ඇලු නැතත් නින්දට ඇලෙනවා එච්චරටම මේ නින්දට අපේ හිත ඇදීලා යනවා ඒක වළක්වගෙන අර විදියට කරන්න කොච්චරනම් පුරණ ලද පින්බලයක් තියෙන්න ඕනේද කොහොමත් මේ සිල් සමාදන් වීමේ ඉඳලා මේ ඔක්කොටම යාගේ යම්කිසි සාංසාරික පුණ්‍ය මහිමයක් ඕනේමයි මොකද මේ ඔක්කොම ආරම්භ වෙන්නේ හිරියොතප්පලින්නේ දැන් බුද්ධ දේශනාවේ තියෙනවා හිරියොතප් තියෙන එක්කෙනා කියනවා සීලවන්ත වෙන්නේ. එතකොට මේ සීලවන්ත වෙන්නේ නැහැ කියන හිරියොතප් නැහැ කියන එකනේ. ලැජ්ජා බය. එතකොට දැන් සිල්ලතුන් අඩුයි කියන්නේ ලැජ්ජා බය තියෙන අය අඩුයි. ලැජ්ජා බය නැති අය වැඩි. ලැජ්ජා බය නැතිකම කියලා කියන්නේ පින නැතිකම. දැන් අපි සාමාන්‍යයෙන් පින කියලා කියන්නේ සම්මුතිය ඕක නෙමෙයිනේ. පින කියලා කියන්නේ රූපේ හොඳට තිබුණොත් අපි කියනවා පින. හාඬ තිබුණොත් පින. හොඳට අස්සාවක් කරනවා නම් පින. කුඹුරු අතපිට තියෙනවා නම් පින. මේවට අපි පින කියන්නේ. නමුත් ධර්මයේ තුල අපි එක ගැඹුරින් ගත්තොත් ලැජ්ජා බය ඇති තැන තමයි පින තියෙන්නේ. ඇයි ලැජ්ජා බයත් එක්ක නෙමෙයි මිනිස්සුන්ට යහපත තියෙන්නේ. ලැජ්ජා බය නැත්තම් තමන්ගේ යහපත වනසා ගන්නවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණය දැන් ඔන්න අර භික්ෂුව නිදි වරාගෙන එන්න පුරුදු වෙනවා ජාග්‍රියානුයෝගේ පුරුදු වෙනවා අන්න එහෙම අපි මතක තියාගන්න මොකන්ද පුරුදු වෙන්නේ ජාග්‍රියානුයෝගේ පුරුදු වෙනවා ජාග්‍රියානුයෝගේ මතක තියාගන්න විස්තර වශයෙන් මොකන්ද දවස පුරා චක්මන් කරමින් වාඩි වෙමින් නීවරණයන්ගෙන් හිත බේර ගන්නවා ඊළඟට ප්‍රථම යාමේ චක්මන් කරමින් වාඩි වෙමින් නීවරණයන්ගෙන් හිත බේර ගන්නවා මධ්‍යම යාමේ මධ්‍යම රැයේ සිංහසෙයියාවෙන් සැතපෙනවා පස්චිම යාමේ අවදි වෙනවා අවදි වෙලා ආයමන් නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරනවා එතකොට මේකට මොකද්ද අපි කිව්වේ ජාග්‍රියාණු යෝගය දැන් ජාග්‍රියාණු යෝගී හොඳට පුරුදු වුණා කියලා දැන් භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණේ මං මේ භික්ෂුට ආය අඳ ගන්න අඳ ගාලා කියන බොහොම හොඳයි දැන් ඔයා ඔබ දැන් ජාග්‍රියාණු යෝගී පුරුදු කරලා ඉන්නේ දැන් මෙහෙම කරන්න ඔන්න තව එකක් දෙනවා දැන් මෙහෙම කරන්න දැන් හොඳට සිහිනුවණින් තමයි ඔබ ඇවිදින්න ඕනේ අභික්ඛන්තේ ඔබ ඉදිරියට ගියත් ඉදිරිපස බලාගෙන ගියත් හොඳ සිහියෙන් ඇවිදින්න පටික්ඛන්තේ ආපස්සට හැරියෙද්දි හොඳ සිහියෙන් ඇවිදින්න ආලෝකිතේ වටපිට බලද්දි හොඳ සිහියෙන් බලන්න විලෝකිතේ ආපස්සට බලද්දි හොඳ සිහියෙන් බලන්න සම්මිංජිතේ පසාරිතේ හතපය හකුලද්දි හතපය දිගාරිද්දි හොඳ සීයෙන් ඉන්න සංඝාටි පත්ත චීවර ධාරණේ දෙපට සිවුරු තනිපට සිවුරු අදනාදී පාවචීදී හොඳ සීයෙන් ඉන්න අසිතේ පීතේ අසිතේ කියන්නේ රස විඳින දේවල් පීතේ බොන දේවල් එතකොට අසිතේ කිව්වේ කන බොන දේවල් පීතේ කිව්වේ බොන දේවල් කායිතේ කිව්වේ ආහාර වශයෙන් ගන්න දේවල් සාහිතී රස විඳින දේවල් මේ ඕනම දෙයක් හොඳ සීයෙන් ගන්න කියන කොටින්ම වැසිකිලි කැසිකිලි යද්දි වැසිකිලි කිව්වේ මල පහ කිරීම කැසිකිලි කිව්වේ මුත්‍රා කිරීම වැසිකිලි කැසිකිලි යද්දිත් හොඳ සීයෙන් ඉන්න ඊළඟට උන්වහන්සේ එක හකුලා කියනවා ගතේ ත්‍ිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවය ගතියකින් ඇවිදගෙන යද්දි ත්‍ිතේ සිටිද්දි නිසින්නේ වාඩි වෙද්දි සුත්තේ සැතපෙද්දි ජාගරිතේ නිදිවරා සිටිද්දි භාසිතේ කතා කරද්දි තුන්නී භාවේ නිස්සබ්දව සිටිද්දි සිහියෙන් ඉන්න එතනට ගානට මෙයාව හදලා ගන්නවා දැන් බලන්න හිතලා භාග්‍යවතුන් වහන්සේ මොන ගැන ඉස්සලා වෙ ශ්‍රීලං කර කර හිටපු ගස් නැගපු කර්ණම් ගහපු නොයේ සමාජ ප්‍රශ්නවලට මැදි වෙච්ච ඒවට ඇවිලිලා ගිය ආර්බුදකාරී චරිත හැබැයි පින ඇතුව හිටපු භාග්‍යවතුන් වහන්සේ දුටු පමණින් පින එයාගේ හිතේ අර ප්‍රසාදයට චිත්ත ප්‍රසාදයට පත් වෙලා ඇවිල්ලා අරගේ මෙයා හික්මෙනවා නිකං කෙනෙක් නෙමෙයි මෙයා පුරුෂ ධම්ම දමණය වීම පිණිස සුදුසුකම් තියෙන මෙහෙම ඉන්න කියනවා ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය ඔන්න දැන් මට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ කියන ඔන්න දැන් තේරෙනවා මෙයා දැන් මේ විදිහට යන්නේ කියලා දැන් ඔක තියෙනවා මට මතක හැටියට ඒක දේශනාවක තියෙනවා තේරගතවල ඒ රාහතන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ඉරියව ගැන කියනවා සීනිදු තෙල් ධාරාවක් වගේ කියනවා. ඒ ඉරියව් දැන් මේ විදිහට ඉරියව් පවත්වාගෙන යනකොට ඉරියව් මොකක් වගේද? සීනිදු තෙල් ධාරාවක් වගේ කියනවා. ඉතින් ඒ විදිහට අර ඉරියව්වල මනවින් සිහිය පිහිටවාගෙන ඉන්නවා. දැන් ඔබට පේනවා ඉතින් දැන් මේ ක්‍රමයට යනකොට එයට අකුසලයක් ඇතුළු වෙලා තමන්ගේ සිත කය වචනේ විනාශ කරන්න අවස්ථාව අඩුයි. අකුසලයක් ඇතුළු වෙලා සිත කය වචනේ විනාශ කරන්න තියෙන අවස්ථාව අඩුයි. දැන් මෙයාට ධර්මයේ තුල තියෙන ආරක්ෂාව වැඩි. දැන් ඔන්න තේරුණා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණේ දැන් මම මේ භික්ෂුවට ආයේ කතා කරනවා. කතා කරලා කියනවා දැන් හුදෙකලා වෙන්න. ඔන්න හුදෙකලාව අනුමත කරපු තැන. දැන් මොකෝවත් නේතු හුදෙකලාවට පණින්න නෙමෙයි මේ කියන්නේ. දැන් යන්න හුදෙකලාවට. දැන් ගිහිල්ලා හුදෙකලාවේ සුදෙකලා සේනාසනවල ඉන්න, කැලේ ගිහින් ඉන්න, රුක්සෙවණේ ගිහින් ඉන්න, කන්දේ ගිහින් ඉන්න, සෝහම් පිට්ටනිල දැන් ගිහින් ඉන්න, ගිරි ගුහාවල ඉන්න, ඔය ඕන තැනක දැන් ගිහින් ඉන්න කියන. කොයි විදිහටද කියන්නේ දැන් ගිහිල්ලා ඔව් මේම පාවිච්චි කරන්න කියනවා. එලි මහන තියෙනවා වනාන්තර මැද්දි ගල් තලාවල් ඕවැ ඉන්න ගිහිල්ලා. පිදුරු කුටි තියෙනවා හදපු ඒවැ ගිහිල්ලා ඉන්න. දැන් මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? දැන් මෙයා තනියම දැන් මෙතන දැන් භාග්‍යතුන් වහන්සේ දැන් මෙයා ওই ටික කරලා අතාරිනවා. හරි පුදුමයි නේ. දැන් ඔන්න ඉස්සෙල්ලා මොකද්ද කළේ? පැවිදින්න ආව පැවිදි වුණා. සීලේ පිහිටියා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ ඇති කරලා දුන්නා. ඊට පස්සේ ආහාර අවබෝධයෙන් ගන්න ඉගැන්නුවා. ජාග්‍රියානු යෝගය ඉගැන්නුවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤේ ඉගැන්නුවා. ඔව් සති සම්පජඤ්ඤේ. ඊට පස්සේ අතහැරියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේක දැන් යන්න ගිහිල්ලා මේක කරගෙන යන්න හුදිකලාවෙ. ඊට පස්සේ ඔන්න ක්‍රියා කරන හැටි තියෙනවා හරි ලස්සනයි. බ්‍රාහ්මණය දැන් මේ භික්ෂුව යනවා. දැන් බුදුරජාණන් වහන්සේ යට අතහැරියානේ දැන්. දැන් තනියම අර කුරුල්ල ඉගිලින්න පුළුවන් වගේ දැන්. දැන් අතහැරියා. අතහැරියට පස්සේ දැන් මෙයා යනවා. මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඔන්න කැලෑවකට යනවා දැන්. දැන් කවුරුත් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? අර භාග්‍යවතුන් වහන්සේ දීපු පුහුණුව. පුරිසිදම්ම සාරතින් වහන්සේ දීපු සුපිරි පුහුණුව. ඒ පුහුණුව අරගෙන තමයි දැන් මෙයා වනාන්තරයට යන්නේ, ගල්ලිනට යන්නේ, සෝනට යන්නේ. ඒ ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? ඔන්න දවල්ට ආහාරයක් හොයාගන්න. දැන් මෙයා එකට අහු වෙන්නේ නැහැ. ඇයි? ආහාරය අවබෝධයෙන් වළඳන දන්නවා. දැනගෙන එනවා. ඇවිල්ලා නිසීදති පල්ලංගං ආභජිත්ව. දැන් පල්ලඟ බැඳගෙන වාඩි වෙනවා. උජුං කායං. කය ඍජු කරගන්නවා. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. භාවනා අරමුණේ සිය පිහිටවා ගන්නවා. දැන් අභිජ්ජං ලෝකේ පහය. දැන් හිතේ ඇල්ම හටගන්න දේවල් එයා අතාරිනවා. අතෑරලා ඇලීමකින් තොරව වාසය කරනවා. ඇයි? පුහුණු වෙලා. අභිජ්ජං චිත්තං පරිසෝදේති. දැන් එයා තාම පුහුණු වෙලා අට මේ තොරව වාසය කළා. තාම පුහුණු මේ යන්නේ. චිත පිරිසිදු කරනවා. දැන් ඉතින් එන්න දෙන්නේ. ව්‍යාපාද පදෝසං පහය. දේශය ඇතිගන්න කරුණ දැන් එයා අතෑරලා ඒකෙන් සිත පිරිසිදු කරනවා. දැන් එයා අර විදිහට ජාග්‍රයාන යෝගී විච්ච නිසා දැන් මෙයා නිින්ද පාලනය කළා. තීන මිද්දන් පහය. තීන මිද්දේ ප්‍රහාණය කළා. විගත තීන මිද්දෝ. තීන මිද්දෙන් තොරව වාසය කරනවා. කොහොමද? ආලෝක සංඤී. දැන් යට අස්වාභ ගමන් හොඳ එළියක් තියෙනවා. එතකොට එයා හරි ප්‍රබෝධමත්. එතකොට සතෝ සම්පජානෝ. හොඳ සීයෙන් තමයි ඉන්නේ. ඊළඟට උද්දච්ච කුච්චම් පහය. පසුතැවෙනේවා, විසිරෙනේවා, පුංචි දෙයකටත් කලබල වෙනේවා, ඒවා අතහැරලා භූපසන් අජ්ජත්තං භූපසන්ත චිත්තෝ. තමා තුල සංසිඳීගිය සිතින්. කොහොමද වාසය කරන්නේ? තමා තුල සංසිඳීගිය සිතින්. අකරංකති කුසලේසු ධම්මේසු විචිකිච්ඡා චිත්තං පරිසෝදේති. එතකොට මේක කොහොමද, අරක කොහොමද කිය කියා යාගේ අර හිතේ එහෙට මෙහෙට හිත හිතින්න ගතිය දැන් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මෙයා දැන් තනියම ගිහිල්ලා හුදෙකලාවේ දැන් මෙයා පංච නීවරණම හිතෙන් බැහැර කරනවා. මේක තියෙනවා පඤ්ඤාය දුබ්බලීකරණේ චේතස උපක්ඛලේසී පඤ්ඤාය දුබ්බලීකරණේ පංච නීවරණේ පංච නීවරණ කියලා කියන්නේ මොනවද ආශාව තරහ නිදිමත හිතේ විසිරීම පසුතැවීම සැකේ මේවෙන් තමයි අපේ සම්පූර්ණ ප්‍රඥාව වනසන්නේ ඉතින් ප්‍රඥාව වනසන ගති ලක්ෂණ මෙයා හිතින් දුරු කරනවා ප්‍රඥාව වනසන ගති ලක්ෂණ හිතින් දුරු කරන්නේ අර හික්මීම අනුපිළිවෙලින් තිබූ හික්මීම මත අනුපිළිවෙලින් තිබූ ක්‍රියාව මත අනුපිළිවෙලින් තිබූ ප්‍රතිපදා මත එහෙම කළා විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා කාමයාට දැන් පුළුවන් ඒක කරන්න ඊළඟට විතක්ක විචාර සංසිඳුවාගෙන ආධ්‍යාත්මී ප්‍රසාදය ඇති වෙන සිටී එකඟ බව වැඩි කරගෙන සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයෙන් වාසය කරනවා. ඒ කියන්නේ ඉස්සල යාගේ චිත්ත ඒකාග්‍රතාවය තුළ යා සැපේ විදීනේ පංච නීවරයන්ගෙන් බැහැර වෙච්ච නිසා. ඇති වෙච්ච විවේකය. එතකොට දැන් අපිට හිතාගන්නවත් බෑ පංච නීවරණයන්ගෙන් බැහැර වෙච්ච විවේකය කොහොමද කියලා. මොකද එහෙනම් අපි හිතාගෙන ඉන්නේ විවේකය කියලා නිකන් කායට තියෙන නින්දට නේද අපි විවේකය කියන්නේ දැන්. අපි මේ හරි අමාරු විවේක ගන්න ඕනේ කියනවා. අපි විවේක කියන්නේ මොකද්ද? බුද්ධිය ගැනීමල නින්ද දැන් මෙතන විවේක කියන්නේ නමුත් අපි ඇඳේ නිදාගත්තා කියලා ගින්න ඇවිලින එක නිවිලද එහෙමමයි ඒ අවුල එතකොට ඒ අවුල නැති හිත තමයි විවේකයටපත් වූ හිත ඒ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛේ දැන් බලන් හිතලා රාගිකුම් පීඩාවක් නැත්තම් දේශිකුණුත් පීඩාවක් නැත්තම් නිදිමත නැත්තම් පසුතැවෙන්නේ නැත්තම් සැකේකුත් නැත්තම් හිතක් තැම්පත් නැත්තම් ආයි වෙන මොකුත් උනද එතකොට බලන්න කොච්චර සැපයක් යා විඳිනවා ඇද්ද ඊට පස්සේ තියෙනවා සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛය දෙවෙනි එක තුන්වෙනි එකේ තියෙනවා සුකංච කායින පටිසංවේදීටි තුන්වෙනි ධ්‍යානෙ එනකොට කයට පවා ඒක දැනෙනවා හතරවෙනි ධ්‍යානෙ තියෙන සැපදු කිසිම දෙයක් නැහැ මානසිකව දැනින්නෙත් නැහැ සැපදු කායිකව දැනින්නෙත් නැහැ ගැඹුරු සමාධියකට යනවා සිත ඒකාග්‍රතාවයකට ඒක මොකද්ද හතරවෙනි ධ්‍යානෙ මෙහා මේව කරනවා කියනවා එතනට ගිහිල්ලා කොච්චර සුන්දර යුගයක් තියෙන්නේ නැද්දනේ දැන් එහෙම බලද්දි සාමාන්‍ය ලෝකේ තියෙන දැන් මේක ප්‍රතිපත්ති පූජාවනේ සාමාන්‍ය ලෝකේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ගත්තොත් එහෙම මේ ප්‍රතිපත්ති පූජා කොච්චර මිනිස්සයාට දැනෙන එකක්ද නේ ආමිෂ පූජාවක් දැනෙනවා දැන් අපි ගත්තොත් දැන් ඔන්න ඊයේ තිබුණ ඡාය වන්දනාවක් තිබෙන ලස්සන මල් දසරසලා ඒක යම් කිසි දෙයක් දැනෙනවා හැබැයි ඒක ඉක්මනට නැති වෙනවා මේක එහෙම නෙමෙයි මේක පවතිනවා එයි මේක Taman තුලින් උපදින්නේ ඔක්කොම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඊට පස්සේ භික්ෂුව අරහත්ත්වේ තමයි කියන ඊට පස්සේ යගේ එකම ඉලක්කේ නිකලිස් බව කියනවා ඒ ඉලක්කයට යනවා කියනවා ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය මේ රහතන් වහන්සේලා ඉන්නවා ඒ කියන්නේ ජීතේ වික්ඛු අරහන්තෝ අරහන්තුගේ රහත් වෙච්ච කීනාසෝ පාස්ත්‍රවේ ක්ෂය කරපු මුසිතවන්තෝ සසුනේහි පාසයේ සම්පූර්ණ කළ කත කරණීයෝ කලයුක්ත කළ ඔවිත බහරා කෙලෙස් බර බහැර කළ අනුපත් සදත්තා පිළිවිලින් පෙමිනි අර්ථය ඇති පරික්ඛීන භව සංයෝජන ක්ෂය කළ සම්මදඤ්ඤා විමුක්තා මන අවබෝධයෙන්ම දුකින් නිදහසු ඒ රහතන් වහන්සේලාත් ওই විදිහට කියන ඊට පස්සේ ජීවත් වෙන්නේ රහත් වුණාට පස්සේ ජීවත් වෙන්නේ ওই විදිහට කියනවා ඒක ditthadhamma sukha vihara යට ඒ ජීවිතී සැපසේ වාසය කරන්න ඒක හේතුවක් සීලුණත් ওই වැඩි තියෙනවා කියනවා හොඳයි කියනවා රහතනට පස්සෙත් ඒක ওই රටාව තමයි කියන යාට තියෙන ඊට පස්සේ හරි පුදුමයි නේ එතකොට බලන්න මේ විදියට කිව්වම අර ගණක මොග්ගල්ලාන හොඳ ප්‍රශ්නයක් අහනවා අහන බවත් ගෞතමයන් වහන්සේ ඔය කියන ආකාරයට ඔය විදියටම අවවාද කරද්දී ඔය විදිහටම අනුශාසනා කරද්දී සියලු දෙනාම නිවන අවබෝධ කරනවාද? එහෙම නැත්නම් ඔව් කොටසක් නිවන අවබෝධ කරනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ බදාලා බ්‍රාහ්මණයේ මම මාගේ ශ්‍රාවකයන්ට මේ විදිහට අවවාද කරද්දී මේ විදිහට අනුශාසනා කරද්දී ඇතැම් අය ඇතැම් ශ්‍රාවකයන් නිවන අවබෝධ කරනවා ඇතැම් ශ්‍රාවකයන් නිවන අවබෝධ කරන්නේ නැහැ. මෙයා මෙහෙමයි අහන්නේ. අහනවා කෝණුකෝ බෝ ගෞතම හේතුකෝ පත්‍යෝ බවත් ගෞතමයන් වහන්සේ මේ හේතුම මොකද්ද මේකට කාරණයි? යන් තිත්තදීව නිබ්බානං ති නිවනක් තියෙනව නම් තිත්තති නිබ්බානගාමි මග්ගෝ නිවනට වැඩපිළිවෙලකුත් තියෙනවා නම් තිත්තති බවං ගෞතමෝ සමාදපේතා මේ කාරණේ කියලා දෙන්න බවත් ගෞතමයන් වහන්සේත් ඉන්නවා නම් ඉතින් කොහොමද බවත් ගෞතමයන් වහන්සේ මෙච්චර අවවාද කරද්දී අනුශාසනා කරද්දී නිවනකුත් තියෙනවා නම් යන්න වැඩපිළිවෙලකුත් තියෙනවා නම් මේ වැඩපිළිවෙල කියා දෙන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඇයි මෙහෙම වෙන්නේ? කොටසක් විතරක් නිවන් දකින්නේ කොටසක් නොදකින්නේ. බුදුරජාණන් වහන්සේ කියන බ්‍රාහ්මණයේ මම අහන්නම් මේක ඔයාගෙන්ම. මේක වැටහෙන හැටියට පිළිතුරු දෙන්න. බ්‍රාහ්මණයේ ඔබට රජගහනුවරට යන්න මාර්ගයේ පෙන්වා දෙන්න පුළුවන්ද? ඇයි මෙයා රජගහනුවර එක්කනේ? දැන් මේ කතාව යන රජගහනුවර නෙවෙයි සැවැත්නුවර. ඇයි මේ ගාරමාතු ප්‍රාසාදේ තියෙන්නේ සැවැත්නුවර? අර රජගහනුවර රූපන්නේ කියලා. රජගහනුවරට යන්න මාර්ගය කියා දෙන්න ඔබට පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මට පුළුවන්. රජගහනුවරට යනකම් මේ මෙහෙම යන්නේ කියලා මට කියා දෙන්න පුළුවන්. එතකොට අහනවා හරි බ්‍රාහ්මණේ එහෙනම් පුද්ගලික ඔබ ළඟට එනවා. ඔබ ළඟට ඇවිල්ලා ඔබට කියනවා මෙහෙම පින්වත මං හරි ආසයි රජගහනුවර යන්න. ඉතින් මට රජගහනුවරට යන්න මාර්ගේ කියලා දෙනවද? එතකොට ඔබ මෙහෙම නේද කියන්න කියලා නක් හොඳයි මං කියා දෙන්නම් මෙන්න මෙහෙම ඔබ එන්න මේ තියෙනවා රජගහනුවරට යන මාර්ගෝන් ওই පාරේ යන්න. ගිහිල්ලා ටික දුරක් ගියාම අසවල් පැත්තට හැරෙන්න. හැරිලා එහෙමම යන්න. ටික දුරක් ගියාට පස්සේ අසවල් ගම හම්බුවේ එතනින් දකුණට හැරෙන්න. එහෙම යන්න. තව ටික දුරක් ගියාම අසවල් හන්දිය හම්බුවේ එතනින් මෙහෙම හැරෙන්න. එතනින් යන්න. මේ විදියට ගියාම ඔබට ආරාම රාමණීයකම් වන රාමණීයකම් භූමි රාමණීයකම් පොක්කරණි මේ ආරාම වනාන්තර වලින් වනයෙන් භූමියෙන් පැම්පුකන් වලින් අලංකාර වූ රජගහනුවර ඔබට දකින්න ලැබේවි කියලා ඔබ ඔන්න යාම පිටත් කරනවා. එතකොට තව කෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා අනේ මේ බ්‍රාහ්මණයේ බ්‍රාහ්මණතුමනි මමත් හරි ආසයි රජගහනුවරට යන්න. එතකොට ඔබත් එයාටත් තී විදිහටම මාර්ගය කියනවා. එහෙමයි ස්වාමීනි මම එයාටත් තී විදිහටම කියලා මේන් තියනවා මේ පාර යන්න. මෙම දිගටම ගියාම හන්දියක් හම්බ වෙනවා. ඒ හන්දෙනි මේ පැත්තට හැරිලා ආයෙත් යන්න. ගියාට පස්සේ අසවල් ගම හම්බ වෙනවා. ඒ අසවල් ගම අසවල් ගමින් තව පොඩ්ඩක් එහාට යන්න කියලා මේ විදිහට යන්න පාර කිව්වන් පස්සේ හරියටම රජගහනුවරට වැටෙනවා නේද? එතකොට කියනවා හරි. එතකොට දැන් ඔන්න දෙන්නට පාරවල් දෙක කිව්වා. එතකොට අර පළවෙනියට කියපු එක්කෙනාට දැන් පාර කියලා පිටත් කළා. එයා ගිහිල්ලා පාර වරද්දගත්තා. වරද්දගෙන යා මොකද කළේ? යන්න තිබුණේ උතුරට. ගියේ දකුණේ. එයා හරවගෙන ගියා පාර. අනිත් එක්කෙනාට කිව්වේ තේ විදියටමයි. එයා කිසි කරදරෙන්නේ කියන සලකුණු බලාගෙන බලාගෙන ඒ විදියටම ගිහිල්ලා එයා සුවසේ රජගහනුවරට ගියා. උතරන්න බ්‍රාහ්මණය දැන් එහෙනම් කියන්න හේතුව රජගහනුවරක් තියෙනවා. රජගහනුවරට යන්න පාරක් තියෙනවා. පාර පෙන්වන්න ඔය හේතු තියෙනවා. දැන් කියන්න ඔබ මෙච්චර හොඳට පාර ගැන පෙන්නලා අවවාද අනුශාසනා කරද්දී එකෙක් වරද්ද ගත්තේ ඇයි? අනිකා හරි විදියට ගියේ ඇයි? එතකොට කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මම මක් කරන්නද? මම හරියට පාර කිව්වා. මම හරියට පාර කිව්වා. ඒ ඇත්ත වරද්ද ගත්තාට මම මක් කරන්නද? එහෙම තමයි කිව්වා. මේකත් එහෙම තමයි කිව්වා බ්‍රාහ්මණය. මේක හරි ලස්සනයි මේ කියන මේ විදිහ. බ්‍රාහ්මණය තිට්ඨතේව නිබ්බානං. නිවන තියෙනවා. තිට්ඨති නිබ්බානගාමි මග්ගෝ. නිවෙනට යන්න තියෙන මාර්ගිකුත් තියෙනවා. තිට්ඨමාහං සමාධිපේතා. ඒ මාර්ගයේ පෙන්වන්න මම ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාරා. ඒ මාර්ගයේ මම ඉන්නවා. නමුත් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. මම මේ විදිහට අවවාද කරද්දී අනුශාසනා කරද්දී කොටසක් ඉන්නවා නිවන සාක්ෂාත් කරනවා. තව කොටසක් ඉන්නවා නිවන සාක්ෂාත් කරන්නේ නැහැ. එත් කියාහම් බ්‍රාහ්මණ කරෝමි බ්‍රාහ්මණි මම මක් කරන්නද මග්ග කයිහම් බ්‍රාහ්මණ තථාගතු තථාගතයන් වහන්සේ කරන්නේ මාර්ගයේ පවසන එක විතරනේ කියනවා හරි ලස්සනයි නේ ඊට පස්සේ මෙයා කොච්චර පැහැදුනාද කියන්නේ ගණක මොග්ගල්ලාන කියනවා බවත් ගෞතමයන් වහන්සේ ජීවත් වීම පිණිස සිවුරු දාගෙන ඉන්න කෙනෙකුට අසද්දා ශ්‍රද්ධාව නැති ජීවිකත්තා ජීවිතයේ ගෙවීම පිණිස අගාරස්ව අනගාරියම් පබ්බජිතා ජීවත් වෙන වෙදියන් නැතුව මහාන වෙච්ච අයට සටා කට්ටකමින් මායාවිනෝ මායාවලින් කේරුවිනෝ නොඑක් වංචනික ක්‍රම වලින් ජීවත් වෙලා උද්දතා උන්නලා චපරා මුකරා විචින්න මාතා හිතට අරගෙන ඔය කෑගගා ඉන්නවා ඉන්ද්‍රියේසු අගුත්තද්වාර ඉන්ද්‍රියන්නි සංවරකමක් නැහැ. භෝජනේ අමත්තඤ්ඤු. වළඳන ආහාරයේ අරුත දන්නේ නැහැ. ජාගරියන් අනනයුත්තු. ඔව් නිදිවැරීමක් ගැන දන්නේ නැහැ. සාමාන්‍යී අනපෙක්කවන්තු මාර්ගඵල අවබෝධයක් ගැන අපේක්ෂාවක් නැති. සීක්ඛායන තිබ්බ ගාරව. ශික්ෂාව කෙරෙහි ගෞරවය තිබුණු ගෞරවයක් නැති. බාහුලිකා එක්රැස් කර කර ඉන්න. සාතලිකා ඔක්කමනේ සසුන් ජීවිතේ සැහැල්ලුවට අරගෙන අතහැරපු. ඔක්කමනේ පුබ්බංගම පවිවේකී නික්කිට දුර හුදෙකලා වීම අතහැරපු කුසීතා ඔව් හීන කම්මැලි හීන වීරිය හීන වූ වීරිය ඇති මුට්ටස්සති සීහිමුලා වෙච්ච අසම්පජාන අසමාහිතා විබ්බන්න චිත්ත සීහිමුලා වෙලා සීහිමුලා නැති භ්‍රාන්ත චිත්ත ඇති දුප්පඤ්ඤා ඒලමුග ප්‍රඥාව නැති කෙලතුළු නතේහි බවං ගෞතමී සද්දෙන් සං ඒ ඇත්තන්ට නම් බෑ කියනවා බවත් ගෞතමී වහන්සේත් එක්ක ඉන්න භාග්‍යවතුන් වහන්සේත් එක්ක ඒ ඇයිට නම් ඉන්න බෑ කියනවා හරියට හරිනේ ඒපන කුල පුත්තා සද්දා අගාරස්මා අනගාරියම් පබ්බජිත යම් කුල පුත්‍රයෝ ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි වෙයිද අසඨා අමායාවිනෝ කට්ට මායා නැති අකේතු බිනු අනුද්දත ඒ කියන්නේ වංචා නැති අකේතු බිනු වංචා නැති අහංකාර නැති නිහතමානී චපල නැති මුකර නැති ඒ කියන්නේ එකට එකක් කියව හතරක් කියන්නේ නැති අල්කින්න වාචන කියෝ කියෝ අපහාස කර කර ඉන්නේ නැති ඉන්ද්‍රියේසු ගුත්තද්වාර ඉන්ද්‍රියංගේ සංවරයෙන් වාසය කරන භෝජනේ මත්තඤ්ඤුනෝ අවබෝධයෙන් ආහාරය අර්ථය දැනගෙන වළඳන ජාගරියන් අනුයුක්තු ජාගරියානු යෝගයෙහි යෙදෙන සාමාන්‍ය අපෙක්ඛවන්තු මාර්ගඵල අවබෝධි අපේක්ෂාවකින් යුතු සික්ඛාය තිබ්බ ගාරව ශික්ෂාවෙහි තියුණු ගෞරවය තින බාහුලිකා බහුල වශයෙන් බඩු භාණ්ඩ රැස් කිරීමක් නැතින සාතලිකා ඒවයි එකතු කිරිල්ල නැති ඔක්කොමනේ නික්කිත දුරා ඒක හිතට ගත්තු වගකීම සිතට ගත්තු පවිවේකේ පුබ්බංගම පවිවේකෙහි හුදකලා වාසය කරන පවිවේකෙ තුල ඉන්න ආරද්ධ විරිය ඔව් පටන් ගත්තු වීරියෙන් යුක්තව ඉන්න ඒ කියන්නේ දැන් සාමාන්‍ය අමාරු එකක් තමයි දැන් මේ කියන ඔක්කොම අමාරු ඒවා ඒ කියන්නේ දැන් ඔය හුදකලා වාසයේ කියලා නම් සාමාන්‍යයෙන් මේක බුදුරජාන් වහන්සේගේ කාලේ තිබිච්ච හුදකලා වාසය ගත්තොත් දැන් නම් ලෝකෙ එහෙම එකක් හිතන්න තමාරු තරම්ම ඉඩකඩ නෑ නේ ඉඩකඩ ඇවිරිලා ගිහිල්ලා මාරවලී වැඩි වෙලා මාරග්‍රහණයට සමස්ත ලෝකෙම අහුවෙලා ඊළඟට මේ අසුර බලෙන් පිරිස බිඳ දමලා එහෙමනේ තියෙන්නේ එහෙම නෑ බුද්ධ කාලේ ඇයි උන්වහන්සේ මේ ඔක්කොම අනුශාසනා කරන්නේ සේනාසහිත මාරයා පරද්දවල ඊට පස්සේ ආරද්ද විරියා පහිතත්තා උපට්ඨිත සතිනෝ පහිතත්තා කිව්වේ ඔව් තමන්ට වෙන අපේක්ෂාවක් නැහැ කාය ජීවිත අපේක්ෂාව ආචාර ඒ කියන්නේ මේක කාගෙන යන ආයෙත් මේක වෙන දැන් අර මේ පුහුණුව ලැබෙන විදිහට තේරෙන්නේ නැද්ද මේ කාගෙන යනවා කියලා ඇයි කාගෙන යන්නේ නැති කෙනෙකුට යන්න බෑ එතකොට උපට්ඨිත සීය නුවණින් යුක්තව සමාහිතව එකඟ සිතින් ප්‍රඥාවන්තව නුවණින් යුක්තව වාසය කරන යම් භික්ෂු පිරිසක් ඇද්ද ආන්ගේ අය බවත් ගෞතමෙන් වහන්සේ සමගයි ඉන්නේ මෙහෙම කිව්ව මට එකක් මතක් වුණා මේ වගේ එකක් බුද්ධ දේශනාවක තියෙනවා සංඝාටි කන්න සූත්‍රය කියලා සංඝාටි කන්න සූත්‍රයේ තියෙන්නේ පුද්දක නිකායේ සංඝාටි කන්න සූත්‍රයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න මේ විදිහටම මේ වචන පාවිච්චි කරලා තියෙනවා මේ විදිහට චපල මායා තියෙන කට්ට ධර්මයේ ගැන හිතන්නේ නැති කට වාචාල මෙහෙම අය ඉන්නවා භාග්‍යතුන් වහන්සේ විදිහටම සිවුරු පොරවගෙන භාග්‍යතුන් වහන්සේගේ ඉරියව් පිරික්සා බලා ඒ විදිහටම ඉරියව් පවත්වාගෙන භාග්‍යතුන් වහන්සේගේ සගල සිවුරේ කොනක් අල්ලගෙන එනවා තියෙන බුදුරජාන් වහන්සේ දැල් නමුත් මහණෙනි එයා මගෙන් ඈතයි යම් කිසි කෙනෙක් ඈතවන්නේ ඒක හුදකලාව ඉන්න මේ කියපු ගුණ ටික ඒකේ සඳහන් කරලා තියෙනවා ආසට අමායාවී අකේතු විනෝ අනුද්දතා අනුන්නලා අචපලා අමුකරා අවිකින්න වාචා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා භෝජනේ මත්තඤ්ඤු ජාගරියන් අනුවිත මේ ඔක්කොම වචන ටික තියෙනවා එහෙම කෙනක් මේ කෙනා කොච්චර දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ එතකොට මෙයා කියනවා මේ බ්‍රාහ්මණයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මුල්වල සුවඳ මුල් වර්ග තියෙනවා කියන්නේ සුවඳ මුල් වර්ග ඒ සුවඳ මුල් වර්ග අතර අග්‍රම වෙන්නේ කළු වගිල් කියන මුල් කළු වගිල් කියන මුල තමයි කියන සුවඳ මුල්වල අග්‍රම වෙන්නේ ඒ වගේම තියෙනවා අරටුවල සුවඳ සුවඳ අරටුවල හොඳම අරටුව රත්සඳුන් අරටුව කියනවා රත්සඳුන් අරටුව කියන සුවඳ අරටුවල හොඳම සුවඳ එන්නේ ඒ වගේ කියලා කියනවා මේ නොයේ පුෂ්ප වර්ග තියෙනවා මේකෙන් හොඳටම සුවඳ එන්නේ දෑසමන් කියන මල කියනවා ඒ වගේ ලෝකේ තියෙනුන යම් තාක් අවවාද අනුශාසන ඒ සියල්ල අතර මේක කියනවා බෙස්ට් ඉස්තරම් ඔව් මේක එක්සලන්ට් මීට වඩා එකක් ලෝකේ නැහැ කියනවා කියලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරි මනස්කාන්තයි කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරි සුන්දරයි කියනවා මේක හරියට නික්කුජිතංව උක්කුජ්ජය යටට හරවලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ කියනවා පටිච්චන්නංව විවරේය වහලා තිබිච්ච එකක් ඇරලා දැම්මා වගේ කියනවා ඔව් මූලස්ව මග නාචික්කේය මම් මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නුවා වගේ කියනවා අන්ධකාරේව තේලපජ්ජෝතං ධාරී චක්කමන්තු රූපානි දක්ඛින්තීති අන්ධකාරේ තෙල් පහන් දරනවා ඇසැත්තු රූප දකිත්වා කියලා. ඒ වගේ එකක් කියනවා මේ. භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කළා. ඒ සාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි වික්ඛු සංඝත ගංගන. අන්න භාග්‍යතුන් වහන්සේව බවත් ගෞතමයන් වහන්සේව ධර්මයේ වික්ඛු සංඝයා සරණ ගියා. උපාසකං මම් බවං ගෝතමෝ ධාරතං ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං බවත් ගෞතමයන් වහන්සේ මාව ආදපටන් තෙරුවන් සරණ ගියේ උපාසකෙක් හැටියට පිළිගන්නා සේක්වා කිව්වා. දැන් බලන්න මේ වගේ දේශනාවල් අහුවට පස්සේ ඔබට පුළුවන් ඔබේ හිත පහදවා ගන්න. ඔබ දන්නවා මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා මේ කෙනෙක්ව හසුරුවලා යහපතට යවන්නේ කොහොමද කියන එක අපි මේවෙන් ඉගෙන ගන්න ඕනේ. දැන් නැත්නම් අපි හිතාගෙන ඉන්නේ එකපාරට නිකන් සමහර අයට එහෙම තියෙනවා නම් බණ අහගෙන යනවා අවබෝධ වෙනවා නේ. එකපාරට ඒකත් නික ඔටෝ වෙනව නෙවෙයි. ඒකටත් යම්කිසි එයාට ඒ හේතු සම්පත් තියෙනවා. නමුත් මේක තමයි පොදු විදිය. මේ තියෙන්නේ පොදු විදිය. එතකොට අපිට තේරෙනවා මේ විදියට කොච්චර එකතැනක අහනවා මේ එක භික්ෂුන් වහන්සේ නමක් අහනවා භාග්‍යතුන් වහන්සේ ඉස්සර එච්චර සිල්පද තිබ්බෙත් නැහැ. හැබැයි හරියට රහතන් වහන්සේලා නිකලෙසයි බිහි වුණා. දැන් සිල්පදත් වැඩි. නමුත් එච්චර බිහි වෙන්නේ නැහැ කියනවා. එහෙම තමයි පග්ගුණ. පිරිහිගෙන යද්දී එහෙම තමයි කියනවා. එතකොට අපිට පේනවා දියුණු කියන්නේ එහෙනම් මොකක්ද කියලා. ඒක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුළුන් කොට භාවිතයට ආවට පස්සේ ඔළුවට වේගය අඩු වුණා කිව්වා. කලින් තිබුණේ ලී කොට කිව්වා. ලී කොට ඔළුවේ තියාගත්ත. ඒතර බලන ඒකටත් අර නිින්ද කියන එක කොච්චර මේ මාර්ගයට ප්‍රමාද කරවන්න තියනවද නේ. නමුත් නිින්ද කියන එක ඕනේ. දැන් මේක කියනෝනේ සතපෙන්න කියලා නේ. සතපෙන්න කියලා කියන. ඒතර මේක මම කිව්වේ ඒක හරි විදිහට අල්ල ගන්න ඕනේ. දැන් මේකේ බුදුරජාන් වහන්සේ මේක කියනවද සතපෙන්න එපා කියලා. ne samare varadda ganna onna chuttak samadhiyak kathi wenawa kiyemu onna chutta samadhi nidhi mata ne onna mama ada karaganna one meka kiyala onna aul karaganna karagannawa neme aul karaganna irwathuna dawath deke thune nonidai arubudiyak eka ehi me kramen beharudiya samahara utum rahatan wahansela indala thiyena den ara kawuda anuruddha maharatan wahansi avurudu 55ක් නේ අවුරුදු 55ක් හිටියා මේ ඇඟ හාන්සි කරෝලා නැහැ ඒක ආශ්චර්යයි නේ ඒ නිසා ඒ වගේ මහා හිතාගන්න බැරි ගුණ සම්පත් ශ්‍රාවකයන්ට තිබුණා නම් ශාස්ත්‍රුන් වහන්සේට කොහොම ඇද්ද ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන දැන් අපි මේ දැන් මේවෙන් යම් කිසි ප්‍රමාණයක චිත්‍රයක් ඇති වුණානේ අපිට කවදාවත් උන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් දිහා බලලා මේ චිත්‍ර ගන්න පුළුවන්ද धर्मी तुम दिखाने धर्मी तुम देखो करुण सहित करुण सहित एक बहुकाल भावती नो रूपोलिंग मेकट अरक अरकट मेक लसन हितेन हितेन मेके हिमे कत्ती नो ऐ मेके अरे मे अरे बमुन कुमार मदे नहीं मुखिया मे सुंद मोलती ලෝකෙ සුවඳ මුල් වර්ග තියෙනේ මුල් වලින් කළු වගේ මුල තරම හොඳම ස්පෙෂල් සුවඳ. ඊළඟට ලෝකෙ තියෙනවා අරටු සුවඳ. ඒ අරටු සුවඳ අතර හොඳම සුවඳ රත් හඳුන් අරටු. ලෝකෙ මල් වර්ග තියෙනවා කියනවා. මල් වර්ග අතර හොඳම මල් සුවඳ දෑසමක්. ලෝකෙ නොයේ කවවාද තියෙනවා කියනවා. අවවාද අතර මේක තමයි කියනවා හොඳම අවවාදය. එහෙම සීත පහදින්ද ඇයි මියා කෙලිම නිකලස් කියන මේ විදිහට ලෝකේ කාටද වෙන කියන්න පුළුවන් ඒ නිසා අපිට කොච්චර වාසනාවක්ද අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ කොච්චර පුරුෂ ධම්ම සාරති කියන ගුණෙන් යුක්ත අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අපටත් මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු